2013 වසරේ 12 වෙනි මාසේ 10 වෙනිදා භාවනා වැඩසටහන. ධර්මානුකූලව ජීවිතේ ගොඩනගා ගැනීම තමයි දෙලව යහපත පිණිස පවතින කාරණය. ඊට අදාළ වන ධර්මතා තමයි දේශනා කරන්නේ, ශ්‍රවණය කරන්නේ. මේ උත්තරීතර ධර්මය මේ ලෝකයේ පළමුවෙන්ම සොයාගත්තේ දමදිව් තලයේ පහළවුණු ඒ සුද්ධෝදන මහරජතුමන්ගේ පුත්, මහා මායා දේවියගේ පුත් වන සිද්ධාර්ථ ගෞතම නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒක පරම සත්‍යයක්. මේ ලෝකයේ මිනිස්සෙකුට සොයාගත හැකිද කියලා පුදුමයට පත් කරන දහමක් මේක පින්නතුනේ. ඒකට හේතුව තමයි මිනිස්සෙකුට හිතන්න බැරි ප්‍රදේශයක් ගැන, ධර්මයක් ගැන බුදුහාමුදුරුවෝ කතා කළේ. ඒ තමයි ලෝතුරු දහම, ලෝකෝත්තර දහම, ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ දහම. ඒකයි තියෙන වටිනාකම, ඒකයි තියෙන තත්වය. ඒ නිසා මේ ධර්ම කරුණු පිළිබඳව යම් ආකාරයකට අපි ගැඹුරින් තේරුම් ගත යුතුයි. නවක පිරිසකට නම් මොනවාද කියන්නේ කියලා තේරෙන්නේ. ඒක එහෙම තමයි. බොහෝ දෙනෙක් ප්‍රකාශයට පත් කරේ මේ ලෝකෙ දෙයක් නම් තේරෙන්නේ නැහැ, මොනෝ කියනවද කියලා තේරෙන්නේ නැහැ කියලා. ඒ නිසා නවක පිරිසකගෙන් ලබා බලාපොරොත්තු වෙන වචනයක් කීක. ඒත් බොහෝ කාලයක් හොඳින් ශ්‍රවණය කළාට පස්සේ ඇත්තොන්ගේ මුවින් ලැබෙන ස්වාමීන් වහන්සේ දැන් කියන්නේ මොකද්ද කියලා තේරෙනවා. ඉන් පස්සේ තමයි ආරම්භ වෙන්නේ මේ ප්‍රත්‍යක්ෂ කර ගැනීම ක්‍රමවේදය. ඒක බොහොම සානුකම්පිතව, බොහොම අනුකම්පා සහගතව කියලා දෙන, උගන්වන දෙයක්. අපිට මේක බලෙන් උගන්වන්න කිසි කෙනෙකුට මේක කියලා දෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. පානන් ආසයි ඉන්න පුළුවන්. ඒකයි තියෙන අවසරය. ඒක තමයි ස්වභාවය. ඒ වගේම මේ ධර්මයට කැපවෙච්ච අපේ පින්වත් මෑණිවරුත් ඉන්නවා. ඒගොල්ලෝ තමන්ගේ කාලය, ශ්‍රමය, රැකියාව මේ සියලුම දේවල් පූජා කරලා කැප කරලා මේවට එන්නේ අර මහා බුද්ධානුශාසනාවක් ඉෂ්ට කරවන ඒ බොදු දියණියක් හැටියට, බුදුරජාණන් වහන්සේගේ දියණියක් හැටියට ඇවිල්ලා මහා කැපවීමක් කරන්න. ඒ නිසා ඒක ඇත්තන්ගේ අගය කවුරුත් අපි අඳුන ගන්න ඕන. ස්වාමින් වහන්සේ නමක් හැටියටත් මා ඔයත්තු කෙරෙහි කරන්නේ කැපවීමක්, සානුකම්පිත බවක්. මොකද කෙනෙකුට යහපත උදා කරවීම ඒකාන්තේ බොහෝ අනුකම්පාවෙන් කරන මහා සත්ක්‍රියාවක්. පැහැදිලිනේ. බඳවා ගැනීම නැහැ, අය කිරීම නැහැ, මේ සංවිධාන නැහැ, සංගම් නැහැ, ඡන්දිල්ලන් නැහැ අපි නේද? මේ සියලු දේව සානුකම්පිතව ඔබගේ යහපත උදෙසා වන දේශනා. ඒ නිසා ඒ දිහා බලන්න තමන්ගේ හිත කාරුණික වෙන්න ඕන. ඒ වගේම දේශනා කරන්නේ කවුරුන් හෝ වේවා, ඒ අයගේ සිත නොරි දෙන්නට, එයත්තන්ට ගෞරවයක් ඇති වෙන්නට, ප්‍රශ්න අහන්න යොමු වෙන්නට ඕන. මොකද අපින් මේ හරහට වගේ ප්‍රශ්න අහුවාම අපි උත්තර දෙන්න අපි බැඳිලා ඉන්න අවශ්‍ය නැහැ. එහෙම බැඳිලා ඉන්න අවශ්‍ය නැහැ. අපිට කරුණාවෙන්, දයාවෙන්, සානුකම්පිත බවක් ඇති වුණොත් තමයි අපි තුල අපි ඒකට උත්තරයක් ලබා දෙන්නේ. එහෙම නැත්තම් අපි බැඳිලා නැහැ. ඒකාන්ත වශයෙන් ඔයා ඔබට අපි පිළිතුරු සපයන්න ඕන. අපිට ගහලා ප්‍රශ්න ඇහුවා. එහෙම බැඳිලා නැහැ. ඒ නිසා ඔබ සානුකම්පිතව ප්‍රශ්න අහන්න, විමසන්න සැදී පැහැදී ඉන්න ඕනේ. එවිට ඔබට හරි උත්තරයක් හම්බේ. හැබැයි ඔබ කෙරෙහි කලකිරුණොත් එහෙම උත්තරේ හම්බෙන්නේ නැහැ. අපි අර පොඩි කාලෙක ඉගෙන ගන්නේ නේ, ගුරුසිත නොරිදවා. ගුරුහිත රිදවල කවදාවත් ඔබට හරි දේ ලබා ගන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. මේක ඒකාන්ත වශයෙන්ම අනුකම්පාවක් හට ගන්න ඕන. එහෙම අනුකම්පාවක් හටගත්ත හැම මොහොතකම අපි ඒ ඇත්තන්ට, දැන් විශේෂයෙන් අපිට අනුකම්පාවක් හටගන්නේ ඒ ඇත්තෝ ඒ ධර්මයේ කෙරෙහි තියෙන උනන්දුව හා කැපවීම මත. ඒකයි ඒ විශේෂයෙන් අනුකම්පාව, ධර්මයේ වෙනුවෙන් කරන කැපවීම මත සානුකම්පිත බවක් ගොඩනැගෙනවා. ඉතින් ඒ අනුකම්පික ගුණය, ඒ සානුකම්පිත හිත ගොඩනගා ගන්නට ඔබට ශක්තිය දෙන්න ඕන. මතකනේ බුදුරජාණන් වහන්සේගේ සමයේ බුදුහාමුදුරුව වෙනත් අරමකට වඩින්න තීරණය කරනවා. අනේ පිට සිටුතුමා මතක් කළා වඩින්න එපා කියලා, ඇහුවේ නෑ. ඊළඟට කොසල් මහ රජතුමා ඇවිල්ලා ආරාධනා කළා, ඇහුවේ නෑ. බුදුරජාණන් වහන්සේ වඩින්න සූදානම්. හැබැයි අර අනේ පිට සිටුතුමාගේ නිවසේ වැඩ කරපු දාසියක් ආරාධනා කළා, ස්වාමීනි ඔබ වහන්සේ අද වැඩම කරන්නේ නැත්නම් වැඩ හිටියොත් මම අද දාසිකමින් නිදහස් වෙනවා. ඒ වගේම මට මේ ශාසනයට පැමිණලා ධර්ම අවබෝධය කරගන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා මට අනුකම්පාවෙන් වැඩ ඉන්න කියලා කිව්වා. එවිට බුදුරජාණන් වහන්සේ අර ධර්මයේ වෙනුවෙන්ම කැප වූ බුදුහාමුදුරුවෝ ඒ ගමන නතර කළා. වැඩම කිරීම නතර කළා. අන්න එහෙමයි ධර්මයේ වෙනුවෙන් තියෙන සානුකම්පිත බව. ඒ නිසා පින්නතුන් ළඟත් අපිට දැක ගන්නට ඕන ධර්මයට තියෙන කැපවීම. මේක වෙනුවෙන් කරන්න තියෙන බුද්ධිමය මානසික කැපවීමක් පමණයි. වෙන කාරණයක් නැහැනේ ඒ කැපවීම කරන්න. අපි කතා කරන්නේ පොත් ගැන නෙමෙයි. පොත්වල තියෙන වැරදි කියලා නෙවෙයි, පොත්වල තියෙන හරි. ඒක නිසානේ අපිත් ඒව ගන්නෙ. නමුත් අපි පොත්වලින් අරගෙන කතා කරන්නේ මොනව ගැනද? තමාගේ සිත ගැන. තමාගේ සිත ගැන තමයි කතා කරන්නේ. වෙනත් දහමක් ගැන නෙමෙයි කතා කරන්නේ. එහෙමනම් මේ මොහොතේම ඔබ ගලප බලන්න ඕන මේ කියන ධර්ම කරුණු කොහටද? ඈ එහෙම නැතුව අපි ගිහිල්ලා පොත්වල තියෙන ප්‍රශ්න විසඳන්න ගියොත් එහෙම ඒවා පොත්වලම විසඳෙයි, අපිට මුකුත් නැති වෙයි. ඒ නිසා අපිට මේ මොහොතේ දැනෙන ප්‍රශ්නේ, ප්‍රායෝගිකව ජීවිතයේ තුල තියෙන ප්‍රශ්නේ විසඳගමු. අපි මාර්ගඵල ලබන්න ඕන අපිට දැනෙන විදියට. අපි සත්‍ය අවබෝධ කරන්න ඕන අපිට දැනෙන විදියට. අපි සැනසීම ලබා ගන්න ඕන අපිට දැනෙන විදියට. එහෙම නැතුව ඒක එක එක ආගම් පොත්වලට සම්බන්ධ කර කර සම්බන්ධ කර කර බලන්න හොඳ නැහැ. ඒක නිසා තමයි පච්චත්තං වේදි තබ්බෝ, ප්‍රත්‍යක්ෂ කරගෙන විඳ දරාගෙන තීරණවලට පාත්‍ර වෙන්න කියන කාරණය බුදුහාමුදුරුව දේශනා කරේ. සාන්දීප්තිකයි මේක දකින්න. මේ වෙලෙම දකින්න පුළුවන්, ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් දෙයක් මේක. ඒ කාරණේත් හොඳට තේරුම් ගන්න. ඒ නිසා බුදුදහමෙන් කියලා දෙන්නේ අධ්‍යාත්මික ප්‍රත්‍යක්ෂතාවයට මුල් තැන දීලා කටයුතු කරන්න කියන කාරණේ. ඊළඟට අර භාවනා ක්‍රම හොඳද, මේ භාවනා ක්‍රම හොඳද, හරම හොඳද, මෙහෙම හොඳද, අරක නෙමේද හරි, මේක නෙමේද හරි කියලා ගැටලු තියන අය ඉන්නවා. ඒ ඇත්තන්ට කියන්න තියෙන්නේ මේකයි. බුදුරජාණන් වහන්සේ කෙනෙකුට නිවන් අවබෝධ කර ගැනීම උදෙසා දේශනා කරපු කර්මස්ථාන ප්‍රමාණය අප්‍රමාණයි. එක් එක් පුජ්‍යලයාට එක් එක් කාරණේ නිමිති කරගෙන නිවන් අවබෝධ කරගන්න වටපිටාව සැලසුවා. ඒක ඔබට ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන නම් ධම්මපදයේ ගාථා ටික බලන්න. එක එක ගාථාවන් වලින් එක් එක් කෙනා නිවන් අවබෝධ කරගෙන තියෙනවා. එතකොට මේ හැම ගාථාවක්ම මොකද්ද? හොඳ භාවනාවක්. හැම ගාථාවක් තුළම තියෙන භාවනාවක්. විදර්ශනා භාවනාව විමසා. හැබැයි ඒ ඇත්ත පොතට නෙමෙයි දා ගැලපුවේ භාවනාව කියනකොටම. කොහෙද ගැලපුවේ? හිතට. ආත්මීය ගවේෂණයක් තුළින් තමයි ඒක බැලුවේ. බලනකොට තමයි ඒ සත්‍ය අවබෝධය ඇති වුනේ. අපිට මුලින්ම ඉවත් කරන්න තියෙන කාරණේ මොකද්ද? සක්කාය දිට්ඨිය මමත්වය. හැමෝටම තියෙනවා නේද? ඈ සක්කාය දිට්ඨිය තියෙන ප්‍රධානම ප්‍රශ්න දැඩි කරන ප්‍රශ්න අවුලවන ප්‍රශ්න වලින් තෙරපන මහා බලය තමයි මේ ආත්ම දෘෂ්ටික ඥානය. ආත්ම දෘෂ්ටික ඥානය තියෙනවා. ඒක තමයි ප්‍රබල වශයෙන් අපිව ඇති කරන මුලා කරන දේ. මේ ආත්ම දෘෂ්ටියෙන් යුක්ත කෙනාගේ ස්වરૂපය තමයි හැම දෙයක්ම දැඩි කරලා ප්‍රබල කරලා මේ විසඳන්නට උත්සාහ කරනවා. අරයාගේ සක්කාය දිට්ඨිය මෙයාගේ සක්කාය දිට්ඨිය ඊට වඩා ප්‍රබල කරලා තමයි විසඳන්න පුරුදු වෙන්නේ. අරයාගේ හඬ නැති කරන්නේ ඊටත් වඩා උස්හඬකින් වීම. එහෙම අපිට කරන්න සිදු වෙන වෙලාවල් තියෙන සම්මුතියේ. නමුත් මේ මමත්වයේ ස්වභාවය තමයි එන්න මුලා වෙන ගතිය, ගොරෝසු වෙන ගතිය වැඩි වෙන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා අපි බොහොම පරිස්සමෙන් සක්කාය දිට්ඨිය දිහා බලන්නට ඕනේ. දැන් මෙතෙක් කාලයක් මට කරන්න පුළුවන් හැමදේම මම කරනවා, මම භාවනා කරනවා, මම සිතනවා, මම සිල්වත් වෙනවා, මම ප්‍රතිපත්ති පුරනවා. හැම දෙයක් තුළම ඉන්නේ කවුද? මම ඉන්නේ. මම හරි සැරයි, මං එච්චර හොඳ නෑ, මම හරි හොඳයි, ඔය ඔක්කොම කියන කතා කියන කට්ටිය මේ සමාජයේ ඉන්නවා. ඒ ඔක්කොම තුල ඉන්නේ කවුද? මම ඉන්නේ. මම කියන්නේ කවුද? මම කියලා ආමන්ත්‍රණය කරන්නේ කාටද? එයාගේ ස්වરૂපය කුමක්ද? එයා ගැන චිත්‍රයකින් අඳින්න කිව්වොත් ඔන්න මම අඳින්න චිත්‍රයකින්. මම කියන කෙනාගේ ස්වરૂපය අඳින්න චිත්‍රයකින්. ඇඳලා පෙන්නන්න. දැන් පොඩි ළමයි වශයෙන් තේරුම් ගන්න කෙනෙක් නම් ටංගාල අඳින්නේ මොනවද? තමන්ගේ ෆොටෝ එක. අපේ දර්ශනයක් අනුව තේරුම් ගන්න අය දන්නවා මේ ශරීරයේ තියෙන්නේ ඒ මම කියලා කියන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. මොනවද තියෙන්නේ? පඨවි ආපෝ තේජෝ ආයෝ කියන සතර මහා භූතය. ඒවා මගේද? ඒවා මගේ නෙමෙයි. අපි මේ පාවිච්චි කරන වාහනේ. මේ වාහනේට තෙල් ගහන්න ඕන, සර්විස් කරන්න ඕන, ඈ පරිපාලනය කරන්න ඕන නේද? ඉතින් ඒ වගේ කලමනාකරණයක් කරන්න වෙලා තියෙනවා මේ ශරීර කූඩුව වාහනේ කියන එකත්. විශාල මානසික මහා කදම්බයක් මමත්වය කියලා කියන්නේ. මානසික මහා බලයක්. ඒ බලයට පුළුවන්කම තියෙනවා ඔබ කරන කියන හැම දෙයක්ම මතක තියාගන්න. මතක තියාගෙන මොකද කරන්නේ? ඊට අනුරූපී වූ විපාක ලබා දෙන්න. තේරුණා නේද? ඊට අනුරූපී වූ විපාක ලබා දීමේ හැකියාව තියෙනවා. තමන් කරන දේ තියෙන නිසා මොන ආගමක හිටියත් අපිට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔබේ ආගමේ මොන දෙයක් මොන විදියට කරලා තිබ්බත් කියලා තිබ්බත් කමක් නැහැ. ඒව හරි. හැබැයි ඔබ කරන හැම දෙයක්ම ඔබට ආයි හම් වෙනවා. ඒ නිසා ඔබ ලබන්නම කැමති දෙයක් ඔබ කරන්න. ඔබ ලබන්න අකමැති දෙයක් කරන්න එපා. ඔබ ජීවිතේ ලබන්න කැමති දෙයක්ම ඔබ කරා. එච්චරයි. හේකට හේතුව ඔබේ හිත හැම දෙයක්ම මතක තියා ගන්නවා. ඔබ ඒ වෙනි දෙයක් කළොත් මේ කරන දේ මටත් හම්බ වෙනවා. එහෙම හිතන්න. දැන් සතෙකුට ආහාරයක් දෙනවා. මේ කරන දේ මටත් හම්බ වෙනවා. මනත් කුසගින්නේ ඉන්න අවස්ථාවක් ලැබෙන්නේ නැතුව ආහාර ටිකක් හම්බේ. ඒක තමයි කර්මය සහ ප්‍රතිඵලය. මොන ආගමේ හිටියත් එච්චරයි. තමන් විඳින්න කැමති දේක් තමන් කරා. සාමාන්‍ය හොඳ මිනිස්සෙක් නිර්මාණය කරනවට වැඩි දෙයක් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. හොඳ කෙනෙක් වෙනවට වැඩි දෙයක්. කොහොමද හොඳ කෙනෙකුට වැඩි කෙනෙක් වෙන්නේ කොහොමද? හොඳ වෙන්නේ මම. නරක් වෙන්නේ මම. මම කියන්නේ කිසිවෙක් නෙමෙයි. මම කියන්නේ ශක්ති ගුණයක්. ඒ ශක්ති ගුණය හැදෙන්නේ ඇයි? අවිද්‍යා පත්‍ය සංඛාර කිව්වේ ඕක. අවිද්‍යාව ඔබ තුල තිබෙන මෝහය නිසා, අන්ධකාරය නිසා, අනදැනුවත්කම නිසා, අනවබෝධය නිසා තමයි ඒ මමත්වය පවතින්නේ. ඒ මමත්වය ජීවත් වෙන්නේ. මමත්වයට ආහාරයක් ඕන. ශරීරයට වගේම ආහාරයක් ඕන. මොකද්ද මමත්වයේ ආහාරය? මනෝ සංචේතන ආහාර. ඒව තමයි බුදුන්. මොනවද මනෝ සංචේතන ආහාර කියන්නේ? ඔබ ඇලීම් වලට, ගැටීම් වලට ඔබේ සංඥාව යොමු කරන හැම මොහොතකම ඒයින් ජනිත කරලා ගන්නෙ මොකද්ද? මනෝ සංචේතන ආහාරය. ඇලුනත් එකයි, ගැටුනත් එකයි, පිළිකුල් කළත් එකයි, වරුණා කළත් එකයි. එහෙම නැත්නම් ශූන්‍යව හිස්ව හිටියත් එකයි. එතකොට මමත්වය විසින් ක්‍රියාදාමයකට බැසගනිද්ද එතනින් මනෝ සංචේතන ආහාර නිපදවා ගන්නවාමයි. ඒකයි ස්වභාවය. මමත්වයට බැසගන්න හැම මොහොතකම මේ ඉන්ද්‍රියන් එතනින් මනෝ සංචේතන ආහාර ලබා ගන්නවා, වේදනාව ලබා ගන්නවා. ඒ වේදනාව තමයි එයාගේ පැවැත්ම. දැන් මිනිස්සු ජීවිතේ හැම තිස්සෙම විඳිනවනේ. මොනවද විඳින්නේ? එක්ක දුක් විඳිනවා, එහෙම නැත්නම් සැප විඳිනවා, එහෙම නැත්නම් උපේක්ෂාව විඳිනවා. ඊට වැඩි දෙයක් කරනවද? නැහැ. හැම තිස්සෙම විඳීමක් ඕන. ඒකට අවේදීතෝ ඉන්න බැරිද? අවේදීත தත්ත්වය හොඳ නැද්ද? අවේදීත தත්ත්වය හොඳයි. දැන් අවේදීත தත්ත්වය තේරුම් ගත්ත අපේ පින්නතුන් ඉන්නවා. ඉතින් මේ මොකද්ද තියෙන ප්‍රශ්නේ? දැන් අහුවහම මොකක්වත් නැහැ ස්වාමීන් වහන්ස. මම දැන් මොකක්වත් නැති එක ප්‍රශ්නයක්ද? ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒකනේ. නෑ, අපි සුව පහසු වාහනයක යනකොට AC දාගෙන, ඉතින් දහවල් කාලේ අර ගිනි කාස්ට් ගාවේ උන ඒක ඇතුලේ ඉඳගෙන තව ප්‍රශ්නයක් දාගෙන ඔළුවේ කල්පනා කරන්න පුළුවන් කෙනෙකුට. හැබැයි පොඩ්ඩක් එළිය දිහා බැලුවනම් එහෙම අර මිනිස්සයා බලන්න මොනතරම් මේ තාර පිච්චෙන කාස්ට් එකේ පිච්චෙනවද? මේ දුම් ඔක්කෝම ආග්‍රහණය කරගෙන ඉන්නව නේද? සෙල්සියස් අංශක 30ක් 32ක් ක්‍රස්ණය දරා ගන්නව නේද? ඒ අතරින් මම මොනතරම් සැපසේද මේ වාහනේ ඇතුළේ ඉන්නේ කියලා හිතුවනම් එතනම මොනතරම් සැනසෙල්ලක් තියනවද? ඒ වගේම බලන්න ඔබ මීට කලින් ඔබේ මනස ධර්ම මාර්ගයට වැටෙන්න කලින් ඔබේ මනස විඳ දුක් වේදනා ටික අර වාහනේ ඇතුළේ ඉඳගෙන පිට එක්කෙනාගේ දිහා බලනවා වගේ අර බලන්න පෙර හිටපු කඳපිළිවෙත ෂෙර සිටි කඳපිළිවෙත බලන්න මම මේ දවස්වල මේ වගේ කරුණෝසේ ක්‍රියා කළේ කොහොමද මම මේ දවස්වල මෙච්චර වේදනාවන් වලට ගැටලුන් වලට පත් වුණා නේද ඒ දේත් එක්ක සමාන කරලා මෙතන බලන්න එතකොට තේරෙනවා මං ඉන්නේ අද කොතනද කොයි විදියටද කොයි සැපේද ඉන්නේ කියලා එහෙම පුරුදු වෙන්න ඕන ඒව නැත්තම් මොකද හිතෙන්නේ අර නොදන්න කම තිබුණොත් එහෙම හිතෙන්නේ මොකද මටත් අර පාරය විදිහ යන්න තිබ්බන අර අවුවේ පිච්චි පිච්චි යන්න තිබ්බන ගිහිල්ලා බලන්න ඕන කොහොමද කියලා ඕන බලන්න අවබෝධය ගොඩ නැගුණාම කොච්චර දියුණුවද කියනවනම් ප්‍රශ්නයක් නැති එක ප්‍රශ්නයක් වෙනවා ප්‍රශ්නයක් තිබ්බනම් හොඳයි කියලා හිතන මට්ටමටත් එන්න පුළුවන් නෑ සිත සැහැල්ල වුණාට පස්සේ ඒ සැහැල්ල ගුණය අන් අයට බෙදා හදා දෙන්න උන්වහන්සේලා යොමු වුණේ ඒකයි ඒ වගේම උන්වහන්සේලාට මේ මෙතෙක් කාලයක් අර මමත්වේ බැඳිච්ච සිහින ලෝකයක දුගන ගියපු කතාව පොඩ්ඩක් නතර වුණා නම් එයාට පුළුවන් දැන් පොඩ්ඩක් නතර වෙලා මලක තියෙන ලස්සන, දිය ඇල්ලක තියෙන චමත්කාරය, වනපෙතක තියෙන සොඳුරු බව, කුරුල්ලෙකුගේ මිහිරි හඬ, මිහිරි සංගීතයක තියෙන ස්වරූපය එහෙමත් නැත්තම් මිනිස්සයෙක්ගේ තියෙන අවිද්‍යාත්මක වැඩක් දිහා බලන hina වෙන්න හරි පුළුවන්. ඈ බුදුහාමුදුරුවොත් එහෙමනේ සිනා පහල කරනවානේ. ඒ වගේ තත්ත්වයක් අපිට ඇති කරගන්න පුළුවන් එතන තියෙන. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මේක දැන් අපි හිතමුකෝ මේ බඩ. මේකට ආහාර නොදීම ඉන්න හොඳ නැහැ. ආහාර දෙන්න ඕන. ගොඩාක් ආහාර ගත්තොත් එහෙම එතකොට පැලිලා මැරෙනවා. නින්ද අවශ්‍යයි. ගොඩාක් නින්ද ගත්තොත් එහෙම ස්නායු අක්‍රිය වෙනවා. නිදි නොමරාම හිටියොත් එහෙම ඒත් එහෙමයි. දැන් දැක්කනේ එහෙමයි. ඒ නිසා ධර්ම අවබෝධයේ වෙච්ච කෙනෙකුගේ සුවිශේෂ ලක්ෂණය තමයි එයාට සුවිශේෂ අවස්ථා දෙකක් ලැබෙනවා. එකක් තමයි විශේෂයෙන් ලෝකේ දකින්න පුළුවන්. ඕනනම් සාමාන්‍ය ක්‍රමයට දකින්නත් පුළුවන්. හැබැයි ඉතින් අර සාමාන්‍ය ක්‍රමයට දකින්න ගිහිල්ලා ඉවරලා ගැටලු ඇති කරගන්නවට වැඩිය හොඳයි හැමතිස්සෙම හැම කාරණයක් දිහාම විශේෂයෙන් ප්‍රමාණවත්ව බලනවා. තමන්ට අදාළ තැන සුදුසු තැන ඉන්නකම් අපිට ආරක්ෂාව සැපේනවා. ඒ නිසා විශේෂ ඥානයක් විශේෂ ඇසක් තමයි මේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ. විශේෂ ඇසක්. දැනට ඔය තියෙන ඇහැට වැඩිය විශේෂ ඇහැ. දැන් මස් ඇහැ තියෙනවා, මනස මස් ඇහෙන් තියෙනවා මොනවද? ලෞකික ඇසක් තියෙනවා. ලෞකික ඇසක් ලෝකීය ඥානයක් තියෙනවා. ලෝකීය ඥානයක් කියන්නේ මේ ලෝකේ තියෙන දේවල් පුරවගත්ත ඥානයක්. ඒ නිසා ලෞකික ඥානයක්. මොනවද ලෝකේ තියෙන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වශයෙන් තියෙන දේවල් ආකල්පමය වශයෙන් ගුණ කරගෙන ඉන්න මේකට තියෙන ලෝකීය ඥානය, ලෞකික ඥානය. දැන් ලෝකෝත්තර ඥානය අන්න විශේෂයක්. ලෝකෝත්තර ඥානයක් ලබන ලෝකයෙන් එතර වූ ඥානය මොකක්ද? ඒ ලෝකෝත්තර ඥානය අවබෝධ කරගත්ත කෙනෙන් දන්න ලෝකෝත්තර ඥානය කියන්නේ මෙන්න මෙයයි. සංඥා නිරෝධයෙන් බලනෝ, නාම රූප නිරෝධයෙන් බලනෝ, සලායතන නිරෝධයෙන් බලනෝ, පස්ස නිරෝධයෙන් බලනෝ, වේදනා නිරෝධයෙන් බලනෝයි කියන එක දන්නෝ. අවබෝධයට පාත්‍ර වෙච්ච නැති කෙනෙක් දන්නේ නැහැ ඒක. එයා දන්නේ නැහැ සංඥා නිරෝධයෙන් බලන්න දන්නේ නැහැ. බලන්නෙම සංඥාවකින්. කෝ මේ කියපු එක බුද්ධාගමට ගැලපෙනවද? මේ කියපු එක බයිබලයට ගැලපෙනවද? මේ කියපු එක කුරාණයට ගැලපෙනවද? ඇයි සංඥාවෙ ඉන්නේ බලන්නේ? නමුත් අවබෝධයටපත් වෙච්ච කෙනා බලන්නේ මේක අර පොතට මේ පොතට ගැලපෙනවද කියලා නෙමෙයි. එයා තුල නිරෝධයක් තියෙන්නේ. පැහැදිලිනේ? එතකොට සංඥාවෙන්මයි බලන්නේ. රූපෙට රූපෙ ගලප ගලපමයි බලන්නේ. ඈ ඒකනේ මේ ලෝකේ වාද ભેද ගොඩක්. මේ සංඥා ගොඩක් කියලා කියන්නේ වාද ભેද ප්‍රභේදන ගොඩක්. ඒක කොච්චර ප්‍රභේදණය වෙනවද කියනවනම් මිනිස්සුන්ගේ මනුෂ්‍යත්වයේ තියෙන ඥාතිත්වයට එහා ගියපු ප්‍රභේදයක් බවට පත් වෙනවා. මනුෂ්‍යත්වයේ බැඳීම මොනතරම් බැඳීමක් වෙන්න ඕනද? මේ අපි ඔක්කොම ඇස් දෙකක් තියෙන, මේ එළියට නාහයක් තියෙන, කන් දෙකක් දෙපැත්තේ තියෙන, කටක් තියෙන, ආහාර ගන්න, ජලය පානය කරන, ආශ්වාස කරන, රත් වර්ණේ ලේ තියෙන, හැමෝටම දුක සැප දැනෙන මිනිස්සු නේද කියන ඥාතිත්වය ගන්න බැරි තත්වයට අඳ වෙනවා මේ සංඥාවන් වල ඇති කරවන අර මානසික සංකල්පය. ඒ තරම් ප්‍රබලයි ඒක. ඒ අවිද්‍යා පරමම් මලං. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරේ ඒකයි. මේ ලෝකේ තියෙන ලොකුම මලකඩේ මොකද්ද? අවිද්‍යාව. එහෙනම් ඔබ ළඟත් ඒ දේ තියෙනවා නම් දැන් ඒක දුරු කරගන්නයි ඔය මතක් කරේ. දැන් මොකද්ද ඇති කරගන්න? මනුෂ්‍යත්වය. මනුෂ්‍යත්වය කියන්නේ විවෘතව සිටීමට හැකියාව. මොකෝවත් ඔළුවේ පුරවගෙන අහන්න එපා. විවෘතව බලන්න, විවෘතව සංවාදයේ දෙන්න. ඒ තුලින් තමයි ඔබට සද්ධර්ම අවබෝධය කරගැනීමේ අවකාශය තියෙන්නේ. ලෞකික ලෝකේ දැන් ඔබ ගත්ත කිසි දෙයක් අපි කියන්නේ ප්‍රතික්ෂේප කරන්න කියලා. ඇයි? ඔබගේ හැම ප්‍රතික්ෂේපයක්ම ගැටීමක්. තේරුණාද? ලෞකික ලෝකේ තියෙන කිසි දෙයක් මං කියන්නේ ප්‍රතික්ෂේප කරන්න කියලා. ඇයි? ඒ හැම දෙයක්ම ගැටීමක් බවට පත් වෙනවා. ඒ වගේම ලෞකික ලෝකේ තියෙන කිසිම දෙයක් ගන්න කියන්නේත් නැහැ. ඒ හැම දෙයක්ම ඇලීමක් බවට පත් වෙනවා. එහෙමනම් තමන් ඔය හදාගත්ත ගේ උහුම තීද්දී ඒක කඩන්න, බිඳින්න, විනාශ කරන්න නැතුව සමහර භාවනා ප්‍රතිපත්ති වලින් කියලා දෙන ඒවා කඩන්නනේ. මම අපි කියන්නේ ඒවා කඩන්න බින්දින මුකුත්ම එපා. ඔබ හැරෙන්න වෙනත් මාවතකට, වෙනත් දිශාවකට හැරෙන්න. ඒ තමයි ලෝකෝත්තර ධර්මයේ දෙසට හැරෙන්න. අරගෙයට කඩන්නත් එපා, අරගෙන ඉන්න ලැහැත් වෙන්නත් එපා. නිදහස් පුජ්‍යලයේ කැඩියට හැරෙන්න කොහොමද? අර ලෝකෝත්තර ධර්මයට. ඉන්ද්‍රියන් විෂය ඉක්ම වූ ධර්මයේ පැත්තට හැරෙන්න. ඉන්ද්‍රියන් විෂය ඉක්ම වූ කියන්නේ මොකන්ද? දැන් මම මෙහෙම කියන්න තේරෙන්නේ නැත්තම් මෙමෙ. ඉන්ද්‍රිය විෂය කියලා කියන්නේ මොකන්ද? ඇහැට රූප, කනට ශබ්ද, නාහයට ගඳ සුවඳ, දිවට රස නීරස, ගතට දැනෙන දේවල්, හිතට ආකල්ප. හරිනේ? එහෙමනම් ඉන්ද්‍රිය විශේෂයෙන් තොර වූ පැත්තට කියලා කතා කරනවා. එතකොට දැන් සංඥාව ආවද? හරියට තේරුම් ගත්තද? නිරෝධ සංඥාව තේරුම් ගත්තද? ඉන්ද්‍රියන් විශේෂයට සාපේක්ෂිත නැති පැත්තක්. නැති පැත්තක් ගැන අපි කතා කරනවා. දැන් ඔන්න Tamanට තේරෙන්න ඕන මොකද්ද මේ කිව්වේ කියලා. එහෙමනම් ඒ පැත්තේ රූප නැහැ, ශබ්ද නැහැ, ගන්ධ නැහැ, රස නැහැ, ස්පර්ශ නැහැ, ආකල්ප නැහැ. ඉතින් මේ පැත්තට හමු වෙලා මොකටද අපි යන්නේ? අපිට පුළුවන් ගැටලු නැති දිශාවකට ගමන් කරන්න. ඒකනේ අර පාත්‍රය පාවෙන්නේ පහළට. නමුත් ඉහළට පාවීමේ ගුණය දැකලා හිතුවා මම දැන් මේ ඉහළට යන්න ඕන කියලා. ඒ හැම ස්වභාවයකින්ම විද්‍යාඥයෙක් දාර්ශනිකයෙක් කියන්නේ ඒකයි. දැන් අපි සඳහන් මල් පොතක් නිර්මාණය කළෙත් එහිම හැම කාරණා අධ්‍යා හැම මිනිස්සෙකගේ වචනය අධ්‍යා යටි ඇසකින් බලලා ඉවර වෙලා ඒ මනුස්සයා ගියාට පස්සේ මම ඒකෙන් කියවණක් ලැබුවා. මගේ අත්දැකීම් නෙමෙයි මිනිස්සුන්ගේම දේවල් මම අරගෙන ලිව්වේ. ලියලා ඉවරලා එහෙම තියලා තිබ්බට පස්සේ පොතක් යන්න. ඒ වගේ මේක ඉස්සෙල්ලම කරන්නේ බුදුරජාණන් වහන්සේ පාත්‍රයේ මේ ගංගා නම් මේ ගඟේ ගල මෙහි ගහගෙන යනව දැකලා මොකද හිතුවේ? මටත් බැරිද ප්‍රතික්‍රියාවලියක් කරන්න. ඒක ප්‍රතික්‍රියාවලිය හැටියට අපේ ප්‍රචලිත බෞද්ධ ධර්මයේ ඇති කරගත්තේ මේ ගැටෙන්න ඕන කියලා. මේව පිළිකුල් කරන්න ඕන කියලා. ඉතින් නමුත් ඒ අය දන්නේ නැහැ පිළිකුල කියන්නේ ප්‍රතික්‍රියාවලියක් නෙවෙයි සාමාන්‍ය දෙයක්. මිනිස්සෙක් ළඟ තියෙන සාමාන්‍ය චින්තනය පිළිකුල කියන්නේ ඕනම කෙනෙක් ළඟ තියෙනවා. ඉතින් ඒක ප්‍රතිගමනයක් නෙමෙයි. ඒ ප්‍රතිගමනයේ සිද්ධ කරන හැටි මේ අපි කියලා දෙන්නේ පැහැදිලිවම කියලා දෙන්නේ. ප්‍රතිගමනය කරන සිදුවේ. මොකද්ද මේ විශේෂ ප්‍රතිගමනය කියන්නේ? ඉන්ද්‍රිය සාපේක්ෂිත නොවු ගමන, අර ලෝකෝත්තර ගමන. අන්න ප්‍රතිගමනය. ඉන්ද්‍රිය විෂය නොවු ගමන. ඉන්ද්‍රියන්ට සාපේක්ෂිත නොවු ගමන ආරම්භ කරන්න මේ වැඩසටහන තියෙන්නේ ඒකට. ඒ ගමනේදී ඔබේ රූප නිරෝධයි, වේදනා නිරෝධයි, සංඥා නිරෝධයි, සංකාර නිරෝධයි, විඥාන නිරෝධයි, සියල්ල නිරෝධයි, සම්බත්ත නිරෝධයි, චේතෝ විමුක්තියක්, සංඥා විමුක්තියක්, සංකාර විමුක්තියක්, විඥාන විමුක්තියක්, නාම රූප විමුක්තියක්, සලායතන විමුක්තියක් ඇති වෙනවා. කිසිවෙක් නොවෙනවා. කිසිවක් නොකරන කිසිවෙක් නොවේ ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා එයාගේ ජීවිතේ දුක්ඛ දෝමනස්ස පීඩා, සංවේග සන්තාප, ඇලීම් ගැටීම් බැඳීම් ස්වභාවය දුරු කිරීමෙන් දුරු කිරීමට ගොඩනගන්න පුළුවන්. මේ ගමන ආරම්භ කරන්න. යොමු කරන්න. ඉන්ද්‍රිය සාපේක්ෂිත ධර්ම වලින් ඔබ රැස් කරන දේවල් තුල ඔබට ඒ ශක්තියින්ම ඔබට වේදනාවක් ගෙනල්ලා දෙනවා. ජීවිතේ මිනිස්සුන්ගේ පිනක් දවනවා, පවක් දවනවා හිත. වෛරයක් දවනවා හිත, ආදරයක් දවනවා හිත. එකම දැවීම දිහා සුභවාදීව බැලුවහම ආදරේ වගේ දැනෙනවා, අසුභවාදී විදියට බැලුවහම වෛරය වගේ පේනවා. එකම දැවීම. ගැටෙන ඕනම ධර්මතාවයක් දිහා බැලුවහම අපි ඇලෙන නිසාම තමයි ගැටෙන්නේ. අපි ඒ ගැටීම හරි ඒ ඇලීම හරි අපි සිද්ධ කරනවා නම් අපිට උවමනා විදියට නැතුව අනිකාට උවමනා විදියට ඒ කාරණේ අපිට ජය ගන්න පුළුවන්. දැන් මම මේ දේශනේ කරන්න ඕන මට උවමනා විදියටද? නෑ. මේක ඔබට උවමනා විදියට තමයි මේක. නැත්තම් මන් ළඟ තියෙනවා හරි පඬිත වාක්‍ය ටිකක් ඒ ටික දඩබඩ ගාලා කියලා තමයි යන්න තිබ්බා. මේක ඉතාම සොඳුරු විදියට, ලස්සන විදියට, බොහොම ක්‍රමානුකූලව ගුවන් යානයක් ඉහළට ගන්නවා වගේ පසු බිමින්ම ප්‍රාථමික මට්ටමින්ම පටන් අරගෙන මේ ගෙනියන්නේ ඒකයි. එහෙම නැතුව පුජ්‍යලත්වය අවබෝධයට පත් කරවන්න අමාරුයි අපහසු නිසා. එහෙමනම් ඔබ ගවේෂණය කරන්න ඕන කුමක්ද? නිර්වාණය. නිර්වාණය anu බැඳීම් විරහිත අවස්ථාව. නිර්වාණය කිව්වට මනුස්සයා ළඟ කිසිම සංඥාවක් නැහැ මොකද්ද මේ නිර්වාණය කියන්නේ කියලා. මොන මම සරල අදහස දුන්නා මොකද්ද? බැඳීම් විරහිත අවස්ථාව. බැඳීම් වලින් තොර අවස්ථාව. නිර්වාණය anu එයි. වාන කියන්නේ බැඳීම් නේද? අර වැව්වලක් තියෙන වාහන කියලා ගන්න තියෙන මේ ඔව් තාප්පයක් බැම්මක් තියෙන්නේ රැකවර්ණය. නිර්වාණය කියලා කියන්නේ එහෙම බැඳීම්, එහෙම නැත්තම් වටකිරීම, ආවරණය කිරීම නැති, බැමි නැති. බැමි නැති. දැන් සාමාන්‍ය පුහුදුන් මනස කියලා කියන්නේ බැමි සහිතයි. හැම තිස්සෙම බැමි ගොඩයි. රාජකාරියට ගියහම රාජකාරී ඉක්මවා වැඩ කරන්න බෑ. ගෙදරේ ඉදි මහත්තයා ඉක්මවා වැඩ කරන්න බෑ. එහෙම නැත්නම් නෝනා ඉක්මවා වැඩ කරන්න බෑ. ගුරුවරු ඉක්මවා වැඩ කරන්න බෑ. පාරේ යනකොට පොලිසිය ඉක්මවා යන්න බෑ. නේද? ඊළඟට මානසික වශයෙන්ුත් එහෙමයි. ඈ ආගම ඉක්මවා හිතන්න තහනම්. හිතුවොත් වැරදි ඔබ අපාය යනවායි කියලා බය කරලා තියෙනවා. බැමි දාලා දාලා දාලා දාලා මිනිස්සුන්ට ඇත්ත වශයෙන්ම මහා සිරකූඩුවක් හදලා දෙන්නේ අධ්‍යාත්මික. දැන් ඒක මම කිව්වේ මේ ඥානයෙන් පෝසත් මිනිස්සයාට මේ සීමා බැඳීම් ගොඩාක් තියෙනවා. නමුත් අර මේ කුරුල්ලන්ට ඔය මොකක්වත් නැහැ කියලා. ඥානයෙන් පෝසත් කියන මේ යනතන සීමා බැඳීම් බැමි ගොඩයි. අර කුරුල්ලන්ට ඒ කිසිම සීමා මායිමක් නැහැ. අපිම හදාගත්ත දෙයක් බලන්න කුරුල්ලෝ වෙනුවෙන් එක මේ මේ මේ තියෙනවද බලන්න එක පොලිසිය කුරුල්ලන්ට උසාවිය මොකක්වත් නැහැ. මේ දියුණුවයි කියලා කියාගන්නේ මිනිස්සු මම හිතන්නේ අපිට විතරක් කතා කරන්න පුළුවන් නිසා. නැහැ ඒ සත්තු ළඟ ප්‍රායෝගික ලස්සන දෙයක් තියෙනවා. ඒ නිසා මම පැහැදිලි කළා ලෝකේ දියුණුවම සත්වයා මෙන්ද නොදියුණුවම සත්වයාද මේ මිනිසාමයි මිනිස්යාමයි. එක පරම සත්‍යයක්. අපි ඒ නිසා හොඳටම මතක තියාගෙන මේ සමාජය තුළ දැන් සතුන් ළඟ තියෙන එක චරිතයයි. මිනිස්සු සමාජය තුළ අපිට මේ හැම චරිතේම හමු වෙනවා. දේව ගති, බ්‍රහ්ම ගති, මනුස්ස ගති, අනිත් ඕනම ගතියක් හම් වෙනවා. ඒ නිසා අපි පරිස්සමින් ජීවත් වෙන්න ඕන. මේ සමාජය තුළ අපි හැමදේම බලාපොරොත්තු වෙන්න ඕන. නිନ୍ଦා, අපහාස, ගැරහීම ඒ ඔක්කොම බලාපොරොත්තු වෙන්න ඕන. බලාපොරොත්තු නැතුව ඉන්න එක තමයි වරද. පුතංජනයාගේ සතුට මොන වගේද සටහන් කරලා දෙන්නේ. හැලිය රත් වෙනතුරු කකුලුවා දියකෙලියේ කියන දියකෙලිය කියන්නේ නට නටා ඉන්නවා කියලා කියනවා. ඒ වගේ මිනිස්සුන්ටත් දුක් ශෝක වේදනා පැමිණෙනතුරු ඒ දුක් ශෝක ලැබෙන වටපිටාව තුලම සතුට වෙවි ඉන්නවා. ඉතින් ප්‍රදේශයකට ගිහිල්ලා එක් පිරිසක් වැවක නානවා. ඒ පළාතේ ඉන්න ගැමි ගොවියෙක් ඇවිල්ලා කියනවා ළමයෝ උතන නාන්න එපා. ඔය වැවේ කිඹුලෙක් ඉන්නවා. මෙන් ගියපු කට්ටිය කියන්නේ මොකද? අංකල් අපි කිඹුල්ල දැකලා තියෙනවා අපි බය නැහැ කියලා නෑනවා කිඹුල කනක. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේත් ඇවිල්ලා කියනවා ඔය පුතංජනයෝ ළඟ තියෙන ඔය සතුට ළඟ උතන තියෙනවා අර මහා දුකකට අපහායකට මහා පීඩාවකට වේදනාවකට ඔබ වැටෙන භයානකත්වයක් තියෙනවා. උතනින් අයින් වෙන්න. ඔය ඉන්ද්‍රිය ජලයේ නාන එක ඉන්ද්‍රියන් සහිත ඔය වැවේ ඥාන එක ඉන්ද්‍රියන් තුලට බැසගෙන නාන එක වලක්වන්න, ඕකෙන් ඉවත් වෙන්න, ගොඩ වෙන්න. ඈ ඕක ඔතන ඉන්නව මහා කිමුලෙක් ඉන්නව. ඔබ ඔබට හානි කර දායකයි ඔතන නාන එක. දැන් ඉන්ද්‍රිය විෂය තුල ඉන්න අය සියලු දෙනාටම තියෙන්නේ මොකද්ද? යන්න ඉන්ද්‍රියන් තුල ගිල්ල නනා ඉන්න අයට කියන බුදුහාමුදුරු ඇවිල්ලා අර ගැමියා වගේ. ඉතින් මමත් ඒ ගැමියා වගේ ඇවිල්ලා කියන මොකක්ද? ඔය ඉන්ද්‍රියන් තුල ඉන්න එපා. ඉන්ද්‍රියන් වලින් එගොඩ වෙන්න. කොහොමද ඉතින් ඉන්ද්‍රියන් වලින් එගොඩ වෙන්නේ? ඉන්ද්‍රියන් වලින් එගොඩ වෙන්න පුළුවන්කම තියෙන්නේ සියලු සංඥාවන් වලින් ඉවත් වුණාට පස්සේ. සියලු සංඥාවන් වලින් කොහොමද ඉවත් වෙන්නේ? ස සංඥාව කෙරෙහි ලබා දෙන්නා වූ තණ්හාව. සංඥාව කෙරෙහි ලබා දෙන්නා වූ තණ්හාව නැති කරන්න ඕනේ. ඒ කියන්නේ අපි තණ්හාව නැති කරනවා කියන්නේ මෙහෙමයි. ඇලීමට තියෙන්නේ තණ්හාව, ගැටීමට තියෙන්නේ තණ්හාව. දැන් අපි වරදවා තේරුම් ගත්ත දෙයක් තමයි මොකද්ද? ඇලීමට විතරයි තණ්හාව කියන්නේ කියලා. ගැටීමට කියන්නේ තණ්හාව. එහෙමනම් මේ මනස තුල අපි ඇති කරවන ඇලීම කෙරෙහි දක්වන තණ්හාවත්, ගැටීම කෙරෙහි දක්වන තණ්හාවත් මේ මෙසේ සිදු නොවේවා මෙසේ වේවා කියන පුජ්‍යල සංඥාවට දක්වන තණ්හාව නැති කරන්න ඕන. පුජ්‍යලත්වය කියලා කියන්නේම මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ප්‍රතිපත්ති ප්‍රතිවේද හදාගෙන ක්‍රියාත්මක වීම. ඒකට කියනවා මනෝලෝකයක් හදාගෙන ඒ තුල වැඩිම. ඒ මනෝලෝකයක් තුල වැඩෙනකොට වෙන්නේ මොකද්ද? ඒ ගමම් මගක් උස්සාහයෙන් වීරියෙන් ගොඩනගන්න ඕනේ. ඒ ගොඩනගන ගමම් මග තුල ලැබෙනා වූ දුක් වේදනා වූ පීඩා සියල්ලක්ම තමන් ලබන්න ඕන. තේරුණානේ? ඈ තාර රහතන් වහන්සේ නමකට ගිහිල්ලා දර ඉපලකින් මිත්‍යා දෘෂ්ටික කොල්ලෙක් පහර දුන්නා. ඒ වටේම හිටපු කට්ටිය එකතු වෙලා අර කොල්ලන්ට අරගෙන පහර දීලා කිව්ව මොකද අර අහිංසක හාමුදුරන්ට ගැහුවේ දර ඉපලකින් කියලා. උන්වහන්සේ පස්සේ හැරිලා බැලුවා මොකද ඔය ළමයට තලන්නේ කියලා ඇහුවා. ආ නෑ උන්වහන්සේට ගැහුවනේ මේ ළමයා. ඇයි දැනුන්නේ නැද්ද? නැන් දරයිපලක් නම් වදිනව මට දැනුණා. ඒත් මට ඒක ගැහුවා කියලා දැනුන්නේ නෑ. නේ? ගැහුවා කියලා දන්නේ නෑ. දැන් අපි ඕන තරම් මේ කණු එහෙම නැත්තම් ඔය ලෑලි කෑලි දොරවල් හැරේ මේ ඔළුවේ හැප්පිලා ඇඟේ හැප්පිලා තියෙනව රිදෙන්නම. අපි කවුරුත් එක තරහ වෙන්නේ නෑ, කෙනෙක් නෑ. නමුත් කෙනෙක් හැපුණොත් ඈ කෙනෙක් හැපුණොත් අන්න බලන්න මේක හිතට දනව ගන්න විදිය. ඉතින් අර වගේ අපිට මේ දේවල් නොතකා හරින්න පුළුවන් නම් හොඳයි. අපි ජය ගන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ලෝකේ. අපි ජය ගන්න ඕන රහතන් වහන්සේලාගේ ලෝකේ. අපිට අවශ්‍ය නැහැ මෝඩයන්ගේ ලෝකේ ජයග්‍රහණය. ඈ? අපිට ඕනේ අර සාමාන්‍ය මධ්‍යම පාන්තික මේ පුජ්‍යලයන්ගේ ලෝකේ ජය ලබන්න ඕනේ. අපි ඒවයින් පරාජිතයි. මොකද අපිට ඒවත් එක්ක කිසිම සතනක් නෑ. දැන් මේ රටේ ජනාධිපතිතුමා ඔය සාමාන්‍ය මිනිස්සු හරිය මේ හම්බුනහම සමහරවිට ජනාධිපතිතුමාට බැනලක් දානවා. එතකොට ඉතින් ඔහොම සද්ද නැතුව එනවා. ඒකට හේතුව එතුමා දන්නව මට මේ මනුස්සයර කරන්න දෙයක් නෑ කියලා. එතුමාගේ තියෙන බලයෙන් මේ මනුස්සයර කරන්න දෙයක්වත් මට නෑ. ඉතින් ඒ නිසා මේ එතුමා එන්න පුළුවන්. මොකද ඒක තමයි පෝසත්කම. එයාට ගැටීමක් තියෙන අර සාමාන්‍ය පොඩි පොඩි මිනිස්සුත් එක්ක නෙමෙයි. ගැටීමක් තිබුණොත් තියෙන්නේ ලොකු අයත් එක්ක. අර අහිංසක මිනිස්සෙගේ වාචික ප්‍රකාශනයක් එක්ක කිසිම ප්‍රශ්නයක් ඇති කරගන්නේ නෑ. ඒකයි ඉහළ මානසිකත්වය කියලා කියන්නේ. ඒකයි ඉහළ දේ කියලා කියන්නේ. දැන් ඉහළ පෝසත් කෙනෙක් සාමාන්‍යයෙන් බස් එකේදී සිදුවෙන 750ක හරේ මෙහෙ දෙයක් ඔය සලකන්න ඕක තියාගන්න කියලා යනවා. එහෙම නැත්නම් ඔය ඉතුරු වෙච්ච රුපියල් 10ක් 15ක් තමයි ඔක ඔයා තියාගන්න කියලා එනවා. ඒක තමයි පෝසත්කම. නමුත් ගොඩාක් දුප්පත් නම් මොකද වෙන්නේ? ආ මේක 750ක් අඩුයි. ඈ කියලා ඉල්ල ගන්න. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. මානසිකවත් අපි බෝසත් නම් අර කුඩා දේවල් අතහැරලා දාන්න පුළුවන් කිසිම කරදරයක් නැති. ඒක මානසික බෝසත්කම. අරද භෞතික බෝසත්කම. ඒක භෞතික බෝසත්කමට සමාන උදාහරණයක් අරගෙන ওই මානසික බෝසත්කම කියලා දුන්නේ. ඉතින් අර පුංචි දේවල් ඔය අතහැරලා දාන්න පුළුවන්. ඇයි ඒ අතහැරෙන්න පුළුවන්? තමන් බෝසත්. තමන්ටේ රුපියල් 10 දැනෙන්නේ නෑ. තමන්ටේ 750 දැනෙන්නේ නෑ. ඒක නිසා තමන් පෝසත්. ඒ වගේම අර පොඩි පොඩි නින්දා අපහස ගැරහුම් ඒවා පොඩි පොඩි ඇටකාසි. ඈ ලෞතර බුදු කෙනෙකුට රහතන් වහන්සේකට ආර්ය ශාවකයෙකුට මේ පොඩි පොඩි ඇට කාසි උණු ඇතැරලා දාන්න ඈ හොව ගන්න දෙයක් නැහැ කියන මට්ටමට එනවා. ඒ පෝසත්කම ඔබ ළඟ තියනවාද? ඒ පෝසත්කම ඔබ ළඟ තියනවාද? මං ඒ ආර්ය ධනෙම් පෝසත්ද? පෝසත්කම තියෙනවා නම් දවසට දෙපාරක් අහෝ සපතක් කියලා උදාන වාක්‍ය කරන්න මේ ලෝකේ කොච්චර මිනිස්සු ඉන්නවද? ඒ මිනිස්සු අතරේ මේ සැනසිල්ල මේ දර්ශනය මේ සුවය තියෙන්නේ කීයෙන් කී දෙනාටද? ලෝකේ කෝටි 700ක් 800ක් හිටියත් ජනගහනය මතක තියාගන්න 1 කෝටියක්වත් නැ මේ සද්ධර්ම අවබෝධයට පාත්‍ර වෙච්ච 1 කෝටියක් නේ. එකයි තියෙන தત્ත්වය. තමන්ගේ මානසික නිදහස අත්විඳින මානසික නිදහස උදා කරගත් අය 1 කෝටියක් නේ ලෝකේ. ඒ තරම් දුර්ලභයි. කෝටි 100 ගානකින් 1 කෝටියක් නේ. ඒසයි දුර්ලභ දේ අප්‍රමාදීව ලබන්න. ඒ අප්‍රමාදීව ලැබුවාම තමයි ඔබේ මනස ඔබේ අතට ගත්තා බවට පත් වෙන්නේ. නැත්තම් ඔබේ මනස තියෙන්නේ කොහෙද? මායයා ළඟ. මායයා කියන්නේ කවුද? මනස. මනස මායයා කියන්නේ මනස. මායයා කියලා පුජ්‍යලේ කොහක්වත් නැහැ. ওই මනසම තමයි කතා කරන්නේ. මාරයා හැටියට ඇවිල්ලා කතා කරන්නේ ඔය මනසමයි. කොහෙවත් නැහැ. කිසිම දිහාවක නැහැ පුජ්‍යලේ. මාර ඇට බැඳිලා ඉන්නේ. ඒ නිසා ඕනෑම කෙනෙක් ඕනෑම වෙලාවක තරහ ගස්සන්න පුළුවන්ද බැරිද? පුළුවන්. හේතුව? තමන්ගේ මායයට බැඳලා ඉන්නේ තමන්ගේ අතේ මනස නැහැ. දැන් අපිට හයියෙන් කතා කරයි කියලා අපිට මොකවත් මේ වෙන්නේ. දැන් අපිට සමහර අය හම් වෙනවා ඉතාලම හයියෙන් වේගෙන් එහෙම ඇඟිල්ල දික් කරලා කතා කරන. කතා කරලා මට පේනවා මේ මිනිස්සගේ හදවත හරියම ෂෝක්නේ. හෙලවට හරි මේ සානුකම්පිත වාක්‍ය තමයි මෙච්චර සැරෙන් කතා කරලා ඔයාගේ හදවත හරි ෂෝක්නේ කියලා හිතෙනවා. අන්න ඒ වගේ මේ දේවල් තියෙනවා. ඒකට මානං ස්පර්ශ කරන්නේ එයාගේ වචනේ නෙමෙයි. මොකද ඒ වචන අතුරෙන් තියෙන එයාගේ මනස. නේද? වචී පරම වෙන්න ඕනේ නෑනේ. අපිට ඕන වෙන්නේ මානසික ගුණය. මානසික ගුණය ඕමනා කරන්නේ. ඈ දැන් ඔබේ ගුණය, ඔබේ සීලය, ඔබේ සමාධිය, ඔබේ ප්‍රඥාව යොමු විය යුතු යොමු කරගත යුතු ප්‍රදේශය පිළිබඳව අපි මතක් කළා. ඒ තමයි ලෝකෝත්තරත්වය. ලෝකෝත්තරත්වයට පමිනින්න. ලෝකෝත්තරත්වයේ කෙරෙහි තමන්ගේ ඥානය යොමු කරගන්න. ඒ ලෝකේ ලස්සන ස්වභාවයක් තියෙනවා. න උභෝ චන්දිම සූර්යා. එහෙ හිරු සඳු පායන් නැහැ. ඒකෙන් අදහස් වෙන්නේ සාමාන්‍ය සඳු කියන්නේ රාත්‍රිය. හිරු කියන්නේ දහවල. එහෙමනම් රැය දහවල නැහැ. తత్ర පහම් භික්කවේ නේව අගතින් වදාමි. එතෙන්ට පැමිණීමක් නැහැ. නේව ආගතින් වදාමි. එතෙන්ට පැමිණීමක් නැහැ. ඒ කියන්නේ කෙසි කෙනෙක් එන්නේ නැහැ එතෙන්ට. කෙනෙක් පුජ්‍යලේ කැඩේට එන්න පුළුවන් කමක් නැහැ. එතන කිසිම කෙනෙක් නැහැ, ස්ත්‍රියක් නැහැ, පුරුෂයෙක් නැහැ, දුප්පත් කෙනෙක් නැහැ, පොහොසත් කෙනෙක් නැහැ, ලස්සන කෙනෙක් නැහැ, අවලස්සන කෙනෙක් නැහැ, කළු නැහැ, සුදු නැහැ. අන්න උදාහරතර ඥානය. ඒ වගේම න ගතින් එතනින් ඉඳලා පිට වෙන කෙනෙක් නැහැ, යන කෙනෙක් නැහැ. න තිතින් එතන ඉන්න කෙනෙක්, සිටින කෙනෙක් නැහැ. න චුතින් එතන අතුරුදහන් වීමක් වගේ දෙයක් සිද්ධ වෙන්නේ නැහැ තිබිලා. න උප්පත්ති නැවත නැවත හට ගැනීමක්, නැවත මිය යෑමක් වගේ ස්වરૂපයක් නැහැ. අප්පතිට්ඨං ඒක පිහිටි තැනක් නැහැ. දිසාවක් තැනක් නැහැ. අප්පවත්තං ඒක නොපවතින දෙයක්. අනාරම්භන මේතං ඒක අරමුණක් හැටියට යොමු කරන්න බෑ. ඉතින් මේ වෙනතුනේ මේ නිර්වාණ ධර්මයේ නේද? ලෞතර බුදුහාමුදුරන්ගේ නිර්වාණය නේද? බුදුහාමුදුරුවෝ නේද මේක මුලින්ම හොයාගත්තේ? අද දැක්කත් පින්නතුනේ ඒ ගමන වේගයෙන් ගිහිල්ලා නැතර වෙන්නේ බුදුහාමුදුරන්ගේ හදවත ළඟ. මොනතරම් සතුටක්ද ඒක? මම බුදුරජාණන් වහන්සේගේ සැබෑ ආර්ය ශ්‍රාවකයෙක්, දීනයක් පුත්‍රයෙක්, අෂ්ටාර්ය පුද්ගල කියලා බවට පත් වෙනෝ ස්ත්‍රී පුරුෂ භාවයට වඩා දර්ශනය. අපි වැඩිය මේව කියන්න යන්නේ නැහැ. මේවට තියෙන ධර්මයේ තියෙන තැන මොකද හේතුව? යම් යම් අය මේ ධර්මයේ දේවල් ඒගොල්ලන්ගේ අයිතීන් කියලා අල්ලගෙන ඉන්න නිසා අපි මේවට පළ දෙන්න යන්නෙත් නැහැ, මුකුත් යන්න දෙන්නේ නැහැ. ඒකට හේතුව අපි කියලා තියෙන මේක මානසික නිදහසක් කියන දේ පවණක් අපි කියනවා. මොකද මේ ධර්මයේ යම්කිසි තස්තවාදී කණ්ඩායමක් වගේ කට්ටියක් මේක අල්ලගෙන ඉන්නේ. ඒක ඒගොල්ලන්ට විතරයි අයිති. ඒ නිසා අපි ඒව කියන්න යන්නේ. අපිට මුකුත් එපා. අපිට අවශ්‍ය කරන්නේ මොකද්ද? මානසික නිදහස. නැත්තම් ධර්මයෙන් මේ තැන මොකද්ද කියන එක අපිට විග්‍රහ කරන්න පුළුවන්. නමුත් ඒව අපි මුකුත් ඕනේ. දන්න අය දන්නවා අපි කොතනද ධර්ම තුල ඉන්නේ කියන එක. අපි ධර්මයේ කොතනද ලැබලා තියෙන්නේ කියන එක. අපි මොන තරම් සැනසෙල්ලක් ලැබලා තියෙනවද කියන එක. දැන් එහෙමනම් ඔබට යොමු වෙන්න තියෙන්නේ රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක් බිනිබිනි යනවා බලාගෙන ඉන්නත් නෙමෙයි. නිකන් ඉන්නත් නෙමෙයි. මේක ස්වභාවයේ තමයි බිඳෙනවා, වේගෙන් බිඳෙනවා. ඒ බිනිබිනි යන ස්වභාවය තුල අපි දකින්න ඕන Nirodhaya. ඒ බිනිබිනි යන ස්වභාවයට අහු වෙන්නේ නැතුව මොකක්ද දකින්න ඕන? Nirodhaya දකින්න ඕනේ තුල. නිදහස දකින්න ඕන. වේගයෙන් ඇලෙන ගැටෙන බිඳෙන මේ මනසේ Nirodhaya දකින්න ඕන. නිවන දකින්න. ලෝකයට සාපේක්ෂිත නැති අසම සම ධර්මයේ දකින්න ඕන. දිට්ඨිය තුල සම්මා දිට්ඨිය දකින්න ඕන. සංකල්ප තුල සම්මා සංකල්පය දකින්න ඕන. වචන තුල සම්මා වාචාව දකින්න ඕන. මොකද සම්මා වාචාව? සම්මා වාචාව මේ සමස්ත දේශනේ සම්බින්ධණය කළාම පින්නතුන්ට ගන්න පුළුවන්. දන්න කෙනාට. හැබැයි මේ ඇහෙන එක වචනයක්වත් සම්මා වාචාවක් නෙමෙයි. මොකද මේ පොතේ තියෙන භාෂා වචනේ මම මේ කතා කරන්නේ. විවාහාරික සමාජයේ තියෙන භාෂාවනේ මම මේ කතා කරන්නේ. එහෙත් ඥානවන්තයෙකුට පමණක් සම්මා වාචාව මතු කරගන්න පුළුවන් සම්පින්ඩණය කිරීම තුල. ඒ ඇරෙන්නට සම්මා වාචාව මතු කරන්න බෑ. එහෙනම් මොකද ඔබ කරන්න ඕන? අන්න සමස්ත සම්පින්ඩණය තුල සම්මා වාචාව හොයන්න. සමස්ත සම්පින්ඩණය තුල සම්මා සංකප්පේ හොයන්න. සමස්ත සම්පින්ඩණය තුල සම්මා දිට්ඨිය හොයන්න. නැත්තම් මේ වචනය නැ වචනය කිව්වහම ඒකට තියෙන වේදනාවක්, රටාවක්, නාම රූපයක් තියෙන. හොයන්න කිව්වහම ක්‍රියාවලිය. පුජ්‍යලකාරකයක්, පුජ්‍යලත්වයේ බැඳිනවා. එනිසා මේ සද්ධර්මයේ සොයන මඟ තියෙන්නේ විශේෂ ඥාන ප්‍රතිපදාවක් තුල, විශේෂිත වැඩපිළිවෙලක් තුල. ඒ විශේෂිත වැඩපිළිවෙලයි ඔබ තුල ගොඩනගෙන්න ඕන. එහෙම නැතුව ඉන්ද්‍රියන් තුලම ඉඳගෙන යම් යම් දේවල් පිළිකුල් කරමින් යම් යම් දේවල් අපිට හිතෙන විදියට බලාගෙන යම් යම් දේවල් වලට අපි ආස නැහැ. අපි ඒවා පිළිකුල් කරනවා. හරි ෂෝක් වැඩක්. හෑ අපේ මෙහිතේ දේවල් වලට අපිම මනෝලෝක හදාගෙන ඉන්න. හැබැයි ඊට සාපේක්ෂිත උපතක් ඒගොල්ලන්ට ඒකාන්තයෙන් ලැබෙනවා. දැඩි පිළිකුල් සහගත තත්ත්වයක් මවාගෙන මිය ගියොත් එහෙම ඒ මහා පිළිකුල් තැනක තමයි උපදින්නේ. එසීලිපණුවෙක් වෙයි. එහෙම නැත්නම් ওই ඌරෙක් වගේ, මීහරකෙක් වගේ මඩවලක ජීවත් වෙන කූඩැල්ලෙක් වගේ සතෙක් වෙන්න ඉඩයි. ඒ සංඥාවේ හැටි, සංඥාවන් දැඩි වෙන හැටි. ස්වභාවය. එනිසා පිළිකුල් සංඥාවල් වල ඉන්නත් එපා. එක එක සංඥාවල් තුල ඉන්නත් එපා. ඒ සංඥාවල් තුල ඉඳී සිටීම තුල කවමදාකවත් මට නිවනක් නැහැ, සහනයක් නැහැ, කෙලවරක් නැහැ, අවසානයක් නැහැ. මා ඒ වයින් තව තවත් දුකටයිපත් වෙන්නේ, අසහනයටයිපත් වෙන්නේ. ඒ නිසා නතර වෙන්න ඕන. දුවන එක තමයි ගැටලුව. නතර වෙන්න මේ මනස නැවතත් දුවන මොනවද? මනසේ පියවරක් තියෙනවා. හැමතිස්සෙම බිඳි බිඳි යනවා කියන්නේ ඒකයි. පියවරක් තියෙනවා. එක දෘෂ්ටියකින් තව දෘෂ්ටියකට මාරු වෙනවා. වේගෙන් ආකල්ප මාරු කරනවා, වේගෙන් වචන මාරු කරගන්නවා, වේගෙන් දෘෂ්ටි මාරු කරගන්නවා. අධ්‍යාත්මිකව දුවන නතර වෙන්න. කොහොමද නතර වෙන්නේ? පුජ්‍යලත්වය අතහැරෙන්නම ඕන. පුජ්‍යලත්වය අතහරින්නම ඕන. නමුත් පුජ්‍යලත්වය අතහරින්න පුජ්‍යලයට පුළුවන්ද? පුජ්‍යලත්වය අතහරින්න පුජ්‍යලයට පුළුවන්ද? පුජ්‍යලයට බැහැ. ඒත් ඒ බුද්ධානුශාසනාව තුළ ඔබට ලැබෙන සුවිශේෂ ශක්තියක් පදනම් කරගෙන, පාදක කරගෙන, විශේෂ ඥානයක් ගුණයක් පාදක කරගෙන ඔබට හැකියාව ලැබෙනවා ඒ පුජ්‍යලත්වය අතහරින ක්‍රමවේදයේ සාගන්. කුමක්ද ඒට පාදක කරගන්නේ? අර නිරෝධ ගාමිනී ප්‍රතිපදා. නිරෝධ කරන හැමදේම නිරෝධ කරන වැඩපිළිවෙල. ඒක පුජ්‍යල ක්‍රියාකාරකමක් නෙමෙයි. හැබැයි ඔක පුජ්‍යල ක්‍රියාකාරකමක් හැටියට කරන්නත් පුළුවන්. නිරෝධ කරන වැඩපිළිවෙල ඕනම් පුජ්‍යලයක හැටියට මෙහෙම නිරෝධයි කියලා හිතන්නත් පුළුවන්. මේක පුජ්‍යලත්වයෙන් තොරව නිරෝධ කරන වැඩපිළිවෙල. දැන් අපිත් එක කාලයක එහෙම භාවනාවක් කළා, ශූන්‍ය භාවනාවක් වගේ අනිත්‍ය භාවනාවක්. ඒකෙදි මට කියලා දුන්නේ මොනවා හරි සිතුවිල්ලක් ආවහම අනිත්‍යයි කියලා හිතන්න. ඔහොම ඉන්න ඕන. සිතුවිල්ල මොනවා හරි මතක් වෙනවා, ඒක මං හඳුනා ගන්නවා. සමහර ලාර ටික වෙලාවක ඒක හපහපා ඉඳලා තමයි දැනගන්නේ මම සිතුවිල්ලක් කියලා. හරිද? සිතුවිල්ලක් ඇවිල්ලා නේ අනිත්‍යයි කියලා ඉතින් අදා ගන්නවා. ඊට පස්සේ මං කිව්වා සායනහස නිකන් මේ දරුණුවට සිතුවිලි එනවා, සමහර ඒවායි නිකන් හිත බේර ගන්න බෑ මෙහෙමයි කියලා. ඉතින් ඒක සාමින් වහන්සේලා උන්වහන්සේ කිව්වා ටිකක් දරුණුවට සිතුවිල්ලක් එනවා නම් ඒක ටිකක් මැඩ පවත්ත ගන්න අමාරු නම් ටොක්ක්ක් කන ගන්න කිව්වා. දැන් ඉතින් ඒක වැඩෙත් පටන් ගත්තා. දැන් ටික වෙලා ගිහලා අන්න මොනවද හිතන්නේ කියලා ඩක් ගාලා යන ගන්න ටොක්ක්ක්. ඒ ටික දවසක් ගිහලා කණ්ණාඩියෙන් බලනකොට පොඩි තැන්වල ගෙඩි ගොඩක් තියෙනවා. ඒ ආපු තරමේදී එතකොට හිතා ගන්න පුළුවන් මොන වගේ සිතුවිලි ඈ ඔව් හිතන්ද ඉන්නේ කියලා ඉවරලා ඉතින් ඩොක්කක් කරන ගන්න. ඉතින් ඒ ක්‍රමවේදෙත් ඉතින් කරගෙන ගියාට අර මම ඒක මමත්වයේ මුල් කරගෙන තමයි මේ දැඩි ප්‍රයත්නයකින් ඒක කරන්නේ. කොච්චර වීරිය කරනවද කියලා නම් මෙහෙම දත් මිටි කාගෙන වීරිය කරන්නේ. එතකොට මේක දතක පතුරක් ගලවලා ගියා. ඊපස්සේ කිව්වා දත් කැඩෙනවා හාමුදුරනේ මේ දත් පිටි කාලා. ඊපස්සේ හාමුදුර කිව්වා ඕකට අර මේක සාවිනාහන්තගෙන නැහැ හිටිය ලී කෑලි දෙකක් දා ගන්නවා කිව්වා කාක්කට. ඉතින් මං අරගෙන ලී කෑලි දෙකකුත් දාගත්තා. ඈ දැන් ලී කෑලි දෙක දාගෙන දැන් වීර්ය කරගෙන භාවනා කරනවා. එන සිතුවිල්ල ඉවත් කර කර ඉන්නවා. ඉතින් භාවනා කරලා ඉවරලා ලී කෑලි දෙක එළියට ගත්තාම දස් සෙට් එකම තියෙනවා ලී කෑලි දෙකේ. ඒ තරමට අර ලී කෑලි දෙක තදින් හපලා වීර්ය කරලා. ඉතින් එහෙම වීර්ය කළාට පස්සේ කොහොමද වෙන්නේ? අපි අර යංගිසි සැහැල්ලුවක් ලැබුවා තමයි. හැබැයි වේදනාව තුල, ඒ කියන්නේ පුජ්‍යලත්වයේ තුල උපරිමයෙන් යන්න පුළුවන් නේව සංඥා නා සංඥා ඇතනේට. ඒකත් මේ සංඥා ඇඟින් මේ සංඥාව මුදවලා ඉන්න පුළුවන්. මේ මේ ඇවිල්ලා මේ සතුන් සරපයෝ කාලා ගියත් කොටියෙක් කාලා ගියත් දන්නේ නැහැ. හුස්ම ගන්න නැහැ, හුස්ම වැටෙන්නේ නැහැ. හැබැයි මනස අති සංවේදී. පොඩ්ඩ ඇත්තන් ඇති පොඩි දෙයක් වුණත් ආයි මනසට වැටුනොත් එහෙම ඒක ගල් ගෙඩියකින් පහර දුන්නා වගේ ඔළුවට ප්‍රබලව දැනෙනවා. මොකද හේතුව අර මනස කියන එක අති සංවේදී. හරියට අර සුදු රෙද්දකට පොඩි කහට පැල්ලමක් වැටුණත් ඒක පේනවා වගේ, කැපිලා පේනවා වගේ. අර පිරිසිදු මනසට මොනවා හරි වචනයක් වැටුනොත් එහෙම හරියට මේ මේ වේදනාකාරය. ඒ නිසා ඒ අය කැමති වෙන්නේ මිනිස් ගහණයෙන් තොර, කතාබහෙන් තොර පරිසරයක් තුල ජීවත් වෙන්න. නමුත් ඒක පූජ්‍යලත්වයේ තුල ඒ වීරිය තිබ්බේ. ඒ නිසා ඒක හරි ගියේ නැහැ. අපිට පසුව තමයි මඟ හම්බුනේ. ඊට පස්සේ තමයි තේරුනේ මේ පූජ්‍යලත්වය පදනම් කරගෙන මේ විදියට අනිත්‍යයි කීම තුල නෑ. එතකොට මං අනිත්‍ය නිට්ටයක් කරගෙන අනිත්‍යයි කියලා හිතා මම ආකල්පයක් දැම්ම. අනිත්‍යයි කියන්නේ මොකද්ද? අනිත්‍යයි කියන්නේ මෙන්න මේ සිතුවිල්ල තමයි වැරද්ද. මේ සිතුවිල්ල වරදක් හැටියට දකින්න තමයි මේ අනිත්‍ය කියන ඇහැ මන් යොදාගත්තේ. පැහැදිලිනේ? දැන් පාරේ මේ පාරේ යන වාහන වරදක් කියලා මිනිස්සෙක් හිතන්න ගියොත් මොකද කරන්නේ? පාර වාහන නතර කරනවා. හැබැයි පාරේ වාහන යද්දිම ඒක වරදක් නෙමෙයි කියලා හිතුවොන පාර වාහන උමනාකමක් නෑ. අපේ කම්පණයකුත් ඒ තුල නෑ. මේ සංඥාවනේ තියෙන්නේ. සංඥාවක වටපිටාවක් දීලා මේ සිතුවිල්ලක සංඥාවක් තියෙන්නේ. හ්ම්, ස්වභාව සංඥාවක් තියෙන මමත්වයක් එහෙම දෙයක්. දැන් අපි හිතමු අපි සතු වාහනයක් තියෙනකම් මේ කෙනා ළඟ මේක මගේ වාහනේ කියලා මේ ලොකු සංඥා පද්ධතියක් තියෙනවා. හැබැයි මුදලක් අරගෙන ඒ වාහනේ ආයි දුන්නට පස්සේ ඒ වාහනේ හීරෙනවද, තෙල් ගහනවද, සර්විස් කරනවද අපි මුකුත් බලන්නේ නැහෙනේ. ඒ පිළිබඳව කිසිම සංඥාවක් නැති වෙනවා. හැබැයි සංඥා නැති කරේ නැහැ. ඒගොල්ලෝ සංඥාව මාරු කරගත්තා. ඊළඟට තියෙන සංඥාව අර මුදල ගැන. හ්ම්, එන සංඥාවල් මාරු වෙලා තියෙනව නේද? ගෙවල් විකුණලා තියෙනවා, ඉඩම් විකුණලා තියෙනවා, ඉඩම් අරගෙන තියෙනවා. එව හදා ගන්නවා. ඊළඟට මගේ සංඥාව. දැන් මහත්යෙක් තෝරගන්නවා කියන්නේත් එහෙමයි. අර පිරිමි ගොඩාක් මැදින් ඔය ෆොටෝ එකක් බල්ලා හොන මේ මහත්යා හොඳයි, ඩිංගක් අහිංසකයි වගේ කියලා හොන මහත්යෙක් හදා ගන්නවා. ඒකද සංඥාව. ඊට පස්සේ නෝන කෙනෙකුත් එහෙමයි. හදා ගන්නවා මේක මගේ නෝන කියලා. අන්න ඊට පස්සේ ඒක සංඥාව. ඒක තමයි හැටි. ඊළඟට ශාරීරික කෙනෙහිත් එහෙමයි. Taman හිතාගෙන ඉන්නවා. ඒතම් ලස්සන අය හිතාගෙන ඉන්න කට්ටිය ඉන්න අපිට හමු වෙලා තියෙනවා තමන් කැතයි කියලා. එහෙමයි නැද්ද? ඉන්නවා. සමහර එච්චර ලස්සන නැති අය ඉන්නවා තමන් ලස්සනයි කියලා හිතාගෙන ඉන්නේ. සමහර අය ඉන්නවා මොකක්වත් හිතන්නේ නැතුව ජීවත් වෙන්න උවමනා කරන ක්‍රමවේදයට පිරිසුදුව මේ ප්‍රියමනාප ලෙස මිනිස්සු ජීවත් වෙන්න ඕන ප්‍රියමනාප ලෙස පිරිසුදුව ලස්සනට ජීවත් වෙන අයත් ඉන්නවා. සම්මුති ක්‍රියාදාමයකින් අධ්‍යාත්මික தත්ත්වය වෙනස් කරන්නට නෙමෙයි අපි කියන්නේ. අධ්‍යාත්මික தත්ත්වයම අධ්‍යාත්මික ස්වභාවයෙන් වෙනස් කරන්න. ඒ වෙනස ඇති කරගන්නට තියෙන්නේ ඔබගේම තේරුම් ගැනීම මත. ඒ තේරුම් ගැනීම උදා කරගන්න පුළුවන්කම තියෙන මේ සමස්ත දේශනා වැඩිපුර අහන්න ඒකම සම්පින්දණය කර කර ගලප ගලපා බලන්න කුමක්ද මේ ධර්මයේ තුල අවසාන සාරය අවසාන හරය. ඒ හරය තමයි මතුවෙන්න ඕන. බලන්න මේ මුළු දේශනාවම දැන් සම්පින්දණය කරා මොකද දැනෙන්නේ මනසට? මොකුත් දැනෙන්නේ ඇයි දැනෙන්නේ නැත්තේ? අපි දෘෂ්ටියක් ගැන කතා කරේ නැහැ. අපි ලෝභයක් ගැන කතා කරේ නැහැ. අපි ද්වේෂයක් ගැන කතා කරේ නැහැ. මෝහයක් ගැන කතා. ඒ නිසා මුලත් පිරිසුදුයි, මැදත් පිරිසුදුයි, අගත් පිරිසුදුයි. පිරිසුදුයි කියන්නේ ඒක ඇතුළේ දෘෂ්ටියක් අහුවෙන්නේ නැති එක. ගැළපෙනවා කියන්නේ ඒක. ඒක ඇතුළේ දෘෂ්ටි නැහැ. ඒක ඇතුළේ සංකල්ප නැහැ. ඒක ඇතුළේ වචන නැහැ. අන්න එවන් වූ පිරිසුදු දහමක් ඔබට අසන්නට ලැබෙන්නේ ලෝකේ අති දුර්ලභවයි. එවන් වූ ඒ දුර්ලභ ධර්මය අවබෝධ කරගන්නට ඔබට ශක්තිය, වාසනාව, ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තුන්වනේ සරණයි.